නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස අතකෝ භගවා තස්ස රත්තියා අච්චයේන බික්ඛෝ ආමන්තේසි ඉමං භික්ඛවේ රත්තෙන් චත්තාරෝ මහරජා මහතයා ච යක්ඛ සේනාය මහතයා ච ගන්ධම්බ සේනාය මහතයා ච කුම්බණ්ඩ සේනාය මහතයා ච නාග සේනාය චතුන්දිසං රක්ඛණ්ඨපෙත්වා චතුන්දිසං ගුම්බණ්ඨපෙත්වා චතුන්දිසං ඕවරණණ්ඨපෙත්වා අභික්ඛන්තාය රත්තියා අභික්ඛන්තවන්නා කේවල කප්පං ගෙජ්ජ කෝටං ඕභාසෙන්්වා යේනාහං තේනුපසංකමින්සෝ උපසංකමෙන්්වා මං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදින්සෝ තේපි කෝ භික්ඛවේ යක්ඛා අපේ කච්චේ මං අභිවාදෙන්්වා ඒකමන්තං නිසේදින්සෝ අපේ කච්චේ මම සද්ධින් සම්මෝදින්සෝ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදින්සෝ අපේ කච්චේ යේනාහං තේනංජලිං පනාමෙත්වා ඒකමන්තං නිසේදින්සෝ අපේ කංචේ නාම ගොත්තං සාවෙන්්වා ඒකමන්තං නිසේදින්සෝ අපේ කංචේ දුන්නේ බෝතා ඒකමන්තං නිසේදින්සෝ ඒකමන්තං නිසින්නෝ කෝ භික්ඛවේ වෙස්සවනෝ මහරජා මං ඒ තද වෝච සන්තේ බන්තේ උලාරායක්ඛා භගවතෝ අප්පසන්නා සන්තේ බන්තේ උලාරායක්ඛා භගවතෝ පසන්නා සන්තේ බන්තේ මජ්ඣිමායක්ඛා භගවතෝ අප්පසන්නා සන්තේ බන්තේ මජ්ඣිමායක්ඛා භගවතෝ පසන්නා සන්තේ බන්තේ නීචායක්ඛා භගවතෝ අප්පසන්නා සන්තේ බන්තේ නීචායක්ඛා භගවතෝ පසන්නා යේ බොයේන කෝපන බන්තේ යක්ඛා අප්පසන්නා ඒව භගවතෝ තංචෙස්ස හේතු භගවාහි බන්තේ පානාති පාතා වේරමණියා ධම්මං දේසේති අදින්නා දාන වේරමණියා ධම්මං දේසේති කාමේ සුමිච්ඡාචාරා වේරමණියා ධම්මං දේසේති මුසාවාදා වේරමණියා ධම්මං දේසේති සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණියා ධම්මං දේසේති යේ බොයේන කෝපන බන්තේ යක්ඛා අප්පටි විරතා ඒව පානාති පාතා අප්පටි විරතා අදින්නා දාන අප්පටි විරතා කාමේ සුමිච්ඡාචාරා අප්පටි විරතා මුසාවාදා අප්පටි විරතා සුරාමේරය මජ්ජපමා දට්ඨාන තේ සන්තං හෝති අප්පියං අමනාපං සන්තේ බන්තේ භගවතෝ ශාවකා අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවಂತಿ අප්පසන්දානි අප්පනිග්ගෝසානි විජනවාතානි manussරාහ සේයකානි පටිසල්ලාන සාරුප්පානි තත්ත සන්ති උලාරායක්ඛානි වාසිනෝ යේ ඉමස්මින් භගවතෝ පාවචනේ අප්පසන්නා තේ සංපසාදාය උග්ගණ්හාතු බන්තේ භගවා ආඨානාටියං රක්ඛං බික්ඛූනම් බික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම් ගොත්ත්‍යා රක්ඛාය අවෙහින් සාය පාසු විහාරායාති අදිවාසේසිකෝ අහං භික්ඛවේ තුන්හි භාවේන අතකෝ භික්ඛවේ වෙස්සවනෝ මහරාජා මං අභිවාසනං විදිත්වා තායං වේලායං ඉමං ආඨානාටියං රක්ඛං අභාසි විපස්සෙස නමතෝ චක්කුමන්තස්ස සිරීමතෝ සිකිස්ස පිනමතෝ සම්බභූතානුකම්පිනෝ වෙස්ස බොස්ස නමතෝ නහත කස්ස තපස්සිනෝ නමතු කකු සන්දන්ස මාරසේනා පමද්දිනෝ කෝනාගමනස්ස නමතෝ බ්‍රාහ්මනස්ස වුසීමතෝ කස්ස පස්ස නමතෝ විප්පමුත්තස්ස සම්බදී අංගේ රසස්ස නමතෝ සක්්‍ය පුත්තස්ස සිරීමතෝ යෝයි මන් ධම්ම මදේසේසේ සම්බ දුක්ඛා පනෝදනම් යේ චාපි නිම්බුතා ලෝකේ යථා භූතං විපස්සෙසුම් තේ ජනා අපි සුනා මහන්තා වේත සාරදා හිතං දේව මනුස්සානං යං නමස්සන්ති ගෝතමං විද්‍යාචරණ සම්පන්නං මහන්තං වේත සාරදං යතෝ උග්ගච්ඡති සූර්යෝ ආදිච්චෝ මණ්ඩලී මහා යස්ස චුග්ගච්ඡමානස්ස සංවරේ පිනිරුජ්ජති යස්ස චුග්ගති සූර්යේ දිවසෝති පවච්ඡති රහදෝ පිතත්ත ගම්භීරෝ සමුද්දෝ සරිතෝදකෝ ඒවන්නං තත්ත ජානන්ති සමුද්දෝ සරිතෝදකෝ ඉතෝ සාපුරිමාදිසා ඉතිනං ආචික්කති ජනෝ යන්දි සංඅබි බාලේති මහරාජාය සස්සිසෝ ගන්ධම්බානං ආදිපති දදරට්ටෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි ගන්ධම්මේහි පුරක්කතෝ පුත්තා පිතස්ස බහවෝ ඒක නාමාති මේ සුතං අසීතිං දස ඒකෝච ඉන්ද නාමා මහම්බලා තේ චාපි බුද්ධං දිස්සාන බුද්ධං ආදිච්ච බන්ධුනම් දෝරතෝ වනමස්සන්ති මහන්තං වේත සාරදම් නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුන්තම කුසලේන සමෙක්කසි අමනුස්සාපි තං වන්දන්ති සුතන්නේ තන් අභින්හසෝ තස්මා ඒවං වදේමසේ ජිනං වන්දත වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන පේතා පවච්ඡන්ති පිසුනා පෙට්ටි මන්සිකා පානාති පාතිනෝ ලුද්දා චෝරානේකති කාජනා ඉතෝ සාදක්ඛිනාදිසා ඉතිනං ආචික්කති ජනෝ යන්දි සංඅභිපාලේති මහරාජාය සස්සිසෝ කුම්බණ්ඩානං ආදිපති විරුල්හෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේහි කුම්භණ්ඩේහි පුරක්කතෝ පුත්තා පිතස්ස බහවෝ ඒක නාමාති මේ සුතං අසේතින් දස ඒකෝච ඉන්ද නාමා මහම්බලා තේ චාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්ධුනම් දෝරතෝ වනමස්සන්ති මහන්තං වේත සාරදං නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසුත්තම කුසලේන සමෙක්කසි අමනුස්සාපි තං වන්දන්ති සුතන්නේ තන් අබින්හසෝ තස්මාරේවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විජ්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යත්ථ චොග්ගච්ඡති සූරියෝ ආදිච්චෝ මණ්ඩලී මහා යත්ථ චොග්ගච්ඡමානස්ස දිවසෝපි නිරුජ්ජති යස්ස චොග්ගතේ සූරියේ සංවරීති පවොච්චති රහදෝපි තත්ථ ගම්බීරෝ සමුද්දෝ සරිදෝදකෝ ඒවන්නං තත්ථ ජානන්ති සමුද්දෝ සරිතෝදකෝ ඉතෝ සාපච්චිමං දිසා ඉතිනම් නාචික්ඛති ජනෝ යන් දිසං අභිපාලේති මහරජාය සස්සිසෝ නාගානං ආදිපති විරූපක්ඛෝ ඉති නාමසෝ රමතේනච්ච ගීතේහි නාගේහි පුරක්ඛතෝ පුත්තාපි තස්ස බහවෝ ඒක නාමාති මේ සුතං අසේතින් දස ඒකෝච ඉන්ද්‍ර නාමා මහම්බලා තේතාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච වන්දුනම් දෝරතෝව නමස්සන්ති මහන්තං වේත සාරදං නමෝතේ පුරිසාජඤ්ඤ නමෝතේ පුරිසොන්තම කුසලේන සමෙක්කසි අමනුස්සාපි තං වන්දන්ති සුතන්නේ තන් අබින්හසෝ තස්මා ඒවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විඤ්ඤාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යේන උත්තර කුරෝරම්මා මහානේරු සුදස්සනෝ මනුස්සා තත්ථ ජායන්ති අමමා අපරිග්ගහ නතේ දීජං පවපන්ති නපිනියන්ති නංගලා අකට්ඨ පාකිමං සාලින් පරිබුංජන්ති මානුසා අකනං අතු සංසුන්දං සුගන්ධං තණ්ඩුලප්පලං තුණ්ඩිකීරේ පචිත්වාන තතෝ බුංජන්ති භෝජනං ගාවින්නේක පුරං කත්වා අනුයන්ති දිසෝ දිසං පසුන්නේක පුරං කත්වා අනුයන්ති දිසෝ දිසං ඉත්ති වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං පුරිස වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං කුමාරි වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං කුමාර වාහනං කත්වා අනුයන්ති දිසෝ දිසං තේයානේ අබිරෝහෙත්වා සම්බාදිසා අනුපරයන්ති පචාරා තස්ස රාජිනෝ හත්තියානං අස්සයානං දිම්බං යානං උපට්ඨිතං පාසාදාසෙවිකාචේව මහරාජස්ස යසස්සිනෝ තස්සච නගරා ආවෝ අන්තලෙක්කේ සුමාපිතා ආටානාටා කුසිනාටා පරකුසිනාටා නාටපුරියා පරකුසිත නාටා උත්තරේන කපේවන්තෝ ජනෝගමපරේනච නවනවතියෝ අම්බර අම්බරවතියෝ ආලක මන්දානාම රාජධානි කුවේරස්ස කෝපන මාරිස මහරාජස්ස විසානානාම රාජධානි තස්මා කුවේරෝ මහරාජා වෙස්ස වනෝති පවොච්චති පච්චේ සන්තෝ පකාසෙන්ති තතෝලා තත්තලා තතෝතලා ඕජසි තේජසි තතෝජසි සුරෝ රාජා අරිට්ටෝ නේමි රහදෝපි තත්ථ ධරණී නාම යතෝ මේ ගා පවස්සන්ති වස්සා යතෝ පතායන්ති සභාපි තත්ථ භගලවති නාම යත්ථ යක්ඛා පෛරුපාසන්ති තත්ථ නිච්ච පලාරුක්ඛා නානාදිජ ගනායුතා මයෝර පංජා බිරුදා කෝකිලා බිහි වග්ගුමේ ජීවං ජීවක සන්දෙත්ත අතෝ ඔට්ටව චිත්තකා කුකුත්තකා කුලේරකා වනේ පොක්කර සාතකා සුඛසාලික සන්දෙත්ත දණ්ඩමානව කානිච සෝබති සම්බ කාලං සාකුේර නලිනී සදා ඉතෝ සා උත්තරං දිසායි ඉතිනං ආචික්කති ජනෝ යන් දිසං අභිපාලේති මහරජාය සස්සිසෝ යක්කානං ආදිපති කුේරෝ ඉති නාමසෝ රමති නච්ච ගීතේ යක්කේ පුරක්කතෝ පුත්තාපි තස්ස බහවෝ ඒක නාමාති මේ සුතං අසේතින් දස ඒකෝච ඉන්ද නාමා මහම්බලා තේචාපි බුද්ධං දිස්වාන බුද්ධං ආදිච්ච බන්දුනං දුරතෝ වනමස්සන්ති මහන්තං වේත සාරදම් නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුන්තම කුසලේන සමෙක්කසි අමනුස්සාපි තං වන්දන්ති සුතන්නේ තං අබින්හසෝ තස්මා ඒවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං විද්‍යාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමන්ති අයං කෝ සාමාරිස ආඨානාටියා රක්කා බික්කෝනම් බික්කුණීනම් උපාසකානම් උපාසිකානම් ගුත්තියා රක්ඛාය අවිහිංසාය පාසු විහාරායාති යස්ස කස්ස චිමාරිස බික්කුස්සවා බික්කුණියාවා උපාසකස්සවා උපාසිකායවා අයං ආඨානාටියා රක්ඛා සුග්ගහිතා භවිස්සති සමත්තා පරියාපුතා සංචේ අමනුස්සෝ යක්කෝ වා යක්කිනී වා යක්ක පෝතකෝ වා යක්ක පෝතිකා වා යක්ක මහාමත්තෝ වා යක්ක පාරිසංයෝ වා යක්ක පචාරෝ වා ගන්ධම්බෝ වා ගන්ධම්බී වා ගන්ධම්බ පෝතකෝ වා ගන්ධම්බ පෝතිකා වා ගන්ධම්බ මහාමත්තෝ වා ගන්ධම්බ පාරිසංයෝ වා ගන්ධම්බ පචාරෝ වා කුම්බණ්ඩෝ වා කුම්බණ්ඩී වා කුම්බණ්ඩ පෝතකෝ වා කුම්බණ්ඩ පෝතිකා වා කුම්බණ්ඩ මහාමත්තෝ වා කුම්බණ්ඩ පාරිසංයෝ වා කුම්බණ්ඩ පචාරෝ වා නාගෝ වා නාගිනී වා නාගපෝතකෝ වා නාගපෝතිකා වා නාගපාරිසත්තෝ වා නාගපාරිසංයෝ වා නාගපචාරෝ වා පදොට්ට චිත්තෝ ගච්ඡන්තං වා අනුගච්ඡේය තිතන් වා උපතිට්ඨේය නිසින්නන් වා උපනිසීදේය නිපන්නන් වා උපනිපජ්ජේය නමේ සෝමාරිස අමනුස්සෝ ලබේය ගාමේසු වා නිගමේසු වා සක්කාරං වා ගරුකාරං වා නමේ සෝමාරිස අමනුස්සෝ ලබේය ආලක මන්දාය රාජධානියා වත්තුන් වා වාසන් වා නමේ සෝමාරිස අමනුස්සෝ ලබේය යක්කානං සමිතින් ගන්තුන් අපිස්සුනම් මාරිස අමනුස්සා අනවයිහම්පිනං කරෙයොන් අවිවයිහම් අපිස්සුනං මාරිස අමනුස්සා අත්තාහිපි පරිපුන්නාහි පරිභාසායි පරිභාසෙයොන් අපිස්සුනං මාරිස අමනුස්සා රිත්තම්පි පත්තං සේසේ නික්කුජ්ජෙය්‍ය අපිස්සුනං මාරිස අමනුස්සා සත්තදාපිස්ස මුද්ධං පාලෙයොන් සන්තේ මාරිස අමනුස්සා චණ්ඩාරුද්ධාරභසා තේනේව මහරාජානං නාදියන්ති නමහාරාජානං පුරිසකානං ආදියංති නමහාරාජානං පුරිසකානං පුරිසකානං ආදියංති තේ කෝතේ මාරිස අමනුස්සා මහරජානං අවරුද්ධා නාම උච්ඡන්ති සේයතාපි මාරිස රඤ්ඤෝ මාගදස්ස විජිතේ චෝරා තේනේව රඤ්ඤෝ මාගදස්ස ආදියන්ති නරඤ්ඤෝ මාගදස්ස පුරිසකානං නාසකානං ආදියන්ති නරඤ්ඤෝ මාගදස්ස පුරිසකානං පුරිසකානං ආදියන්ති තේ කෝතේ මාරිස මහාචෝරා රඤ්ඤෝ මාගදස්ස අවරුද්ධා නාම උච්ඡන්ති ඒවමේව කෝ මාරිස සන්තේ අමනුස්සා චණ්ඩාරුද්ධා රබසා තේනේව මහරජානම් ආදියන්ති නමහාරාජානම් පුරිසකානං ආදියන්ති නමහාරාජානම් පුරිසකානං පුරිසකානං ආදියන්ති තේ කෝතේ මාරිස අමනුස්සා මහරජානං අවරුද්ධා නාම උච්ඡන්ති යෝ හි කෝචි මාරිස අමනුස්සෝ යක්කෝ වා යක්ඛිනී වා යක්ඛ පෝතකෝ වා යක්ඛ පෝතිකා වා යක්ඛ මහාමත්තෝ වා යක්ඛ පාරිසංයෝ වා යක්ඛ පචාරෝ වා ගන්ධම්බෝ වා ගන්ධම්මේ වා ගන්ධම්බ පෝතකෝ වා ගන්ධම්බ පෝතිකා වා ගන්ධම්බ මහාමත්තෝ වා ගන්ධම්බ පාරිසංයෝ වා ගන්ධම්බ පචාරෝ වා කුම්බණ්ඩෝ වා කුම්බණ්ඩී වා කුම්බණ්ඩ පෝතකෝ වා කුම්බණ්ඩ පෝතිකා වා කුම්බණ්ඩ මහාමත්තෝ වා කුම්බණ්ඩ පාරිසංයෝ වා කුම්බණ්ඩ පචාරෝ වා නාගෝ වා නාගිනී වා නාගපෝතකෝ වා නාගපෝතිකා වා නාග මහාමත්තෝ වා නාග පාරිසජ්ජෝ වා නාග පචාරෝ වා පදොට්ට චිත්තෝ බික්කුන් වා බික්කුණින් වා උපාසකන් වා උපාසිකන් වා ගච්ඡන්තං වා අනුගච්ඡෙය්‍ය තිතන් වා උපතිට්ඨෙය්‍ය නිසින්නන් වා උපනිසීදෙය්‍ය නිපන්නන් වා උපනිපජ්ජෙය්‍ය ඉමේ සංයක්ඛානං මහායක්ඛානං සේනාපතීනං මහාසේනාපතීනං උජ්ජාපේ සම්බං වික්ඛන්ති තබ්බං විරවිතබ්බං අයං යක්ඛෝ ගණ්හාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හේඨේති අයං යක්ඛෝ විහෙඨේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ නමුඤ්ඤති කතමේ සංයක්ඛානං මායක්ඛානං සේනාපතීනං මහාසේනාපතීනං ඉන්දෝ සෝමෝ වරුණෝ ච භාරද්වාජෝ පජාපති චන්දනෝ කාමසෙන්ටෝ ච කින්නු ගණ්ඩු නිගණ්ඩු ච පනාදෝ ඕපමඤ්ඤෝ ච දේවසූතෝ ච මාතලි චිත්තසේනෝ ච ගන්ධම්බෝ නලෝ රාජා ජනේ සබෝ සාතා ගිරෝ හේමවතෝ පුන්නකෝ කරතියෝ ගුලෝ සීවකෝ මුචලින්දෝ ච වෙස්සාමිත්තෝ යුගන්ධරෝ ගෝපාලෝ සොම්පගේදෝ ච හිරිනෙත්තේ ච මන්දියෝ පංචාල චණ්ඩෝ ආලවකෝ පංජුන්නෝ සුමනෝ සුමකෝ දදීමුකෝ මනිමානි චරෝදි ගෝ අතෝ සේරිස්ස කෝසහ ඉමේ සංයක්කානං මහායක්කානං සේනාපතිනං මහාසේනාපතිනං උජ්ජාපේ තම්බං වික්ඛන්දිතබ්බං විරවිතම්බං අයං යක්ඛෝ ගණ්හාති අයං යක්ඛෝ ආවිසති අයං යක්ඛෝ හේතේති අයං යක්ඛෝ විහෙතේති අයං යක්ඛෝ හිංසති අයං යක්ඛෝ විහිංසති අයං යක්ඛෝ නමුංචතිති අයං කෝ සාමාරිස ආඨානාටි ආරක්ඛා බික්ඛූනම් බික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම් බුද්ධිය ආරක්ඛාය අවිහිංසාය පාසු විහාරායාති හන්දච දානිමයං මාරිස ගච්ඡාම බහුකෙච්ඡාමයං බහුකරණීයාති යස්ස දානිතුම් මේ මහරජානෝ කාලං මඤ්ඤතාති අතකෝ භික්ඛවේ චත්තාරෝ මහරජා උට්ඨායාසනාමං අභිවාදෙත්වා පදක්ඛිනං ගත්වා තත්තේ වන්තරදායින්සෝ තේපි කෝ භික්ඛවේ යක්ඛා උට්ඨායාසනා අප්පේ කංචේ මං අභිවාදෙත්වා පදක්ඛිනං ගත්වා තත්තේ වන්තරදායින්සෝ අප්පේ කංචේ මම සන්ධින් සම්මෝදින්සෝ සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙන්ත්වා තත්තේ වන්තරදායින්සෝ අප්පේ කංචේ යේනාහන්තේ නංජලින් පනාමෙත්වා තත්තේ වන්තරදායින්සෝ අප්පේ කංචේ නාම ගොත්තං සාවෙත්වා තත්තේ වන්තරදායින්සෝ අප්පේ කංචේ තුන්නේ බෝතා තත්තේ වන්තරදායින්සෝති උග්ගණ්ණාත භික්ඛවේ ආඨානාටියං රක්ඛං පරියාපුනාත භික්ඛවේ ආඨානාටියං රක්ඛං ධාරේත භික්ඛවේ ආඨානාටියං රක්ඛං අත්ථ සංහිතාය භික්ඛවේ ආඨානාටියං රක්ඛා භික්ඛූනම් භික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම් ගුත්ත්‍යා රක්ඛාය අවේංසාය පාසෝ විහාරායාති ඉදම වෝච භගවා අත්තමනාතේ බික්ඛු භගවතෝ භාසිතං අභිනන්දුන්ති ඒතේන සංච වංජේන සොන්තිතේ හෝතු සම්බදා ඒතේන සංච වංජේන සම්බරෝගෝ විනස්සතු ඒතේන සච්ච වංජේන හෝතු තේ ජය මංගල